අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං අප්පමත්තා නමියං තී පමත්තා යථාමතාති. ධර්මානුශාසනාවක් සවන් කිරීම සඳහා සවන් යොමු කරන සිටින සදහදර පින්නතුනි, දමනේ කරගත යුතු සිත නම් මූලේ මාත්‍රකාපාටි හිතගමින් තමයි මේ ධර්මානුශාසනාව අප කරන්න කල්පනා කරන්නේ. මෙහිදී සිත කියන්නේ මොකද්ද, සිත කියන්නේ කොහෙද කියන මේ කාරණා පිළිබඳ ප්‍රාථමික ගණයේ විග්‍රහයක දෙන්නට සම්ප්‍රදායානුකූලව මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දමනේ වූ සිතේ ස්වභාවය සහ එයින් ලැබෙන දේවල් සහ දමනේ කරගත යුතු ආකාරය පිළිබඳව තමයි මම කතා කරන්න කල්පනා කරන්නේ. ඒසා ඉතා වටිනා ගණයේ ධර්ම දේශනාවක් වේවි කියලා මා කල්පනා කරනවා. සබ්දම් රසං ධම්ම රසෝ දිනාති. සියලුම රසයන්ට වඩා ධම්ම රසය උතුම් නැත්නම් අනිත් රස පරදවනවා කියලා කියන්නේ. මේ ධම්ම රස හොයාගෙන යාම තුළින් තමයි, නැත්නම් ධර්මයේ කියන දේ තේරුම් ගැනීම තුළින් තමයි සිත දමනය කරගන්න පුළුවන්. අපි මිත්‍යාවක් වුණත් අපි ගනිමුකෝ, යම් යම් තරුණයන්ට යම් යම් ආයත ගමේ ගොඩේ ආවේශ ප්‍රේත ආවේශ කියන වචනයක් තියෙනවායි කියලා. එතකොට මේ ආවේශය දුරු කරගන්න, ඒ ඇදහිලා ඉන්න එකන දුරු කරගන්න යන්ත්‍ර මන්ත්‍ර තෝරි කරනවා. ඒක ක්‍රමයක් නෑ. අන්නේ වගේ මේ ධම්මනය කරගත නොහැකි සිත ධම්මනය කර ගැනීමට බුදුරජාණන් වහන්සේ ඉතා අගෙන ක්‍රමයක් දේශනා කරනවා. ඒක කාල වේලාවේ තරමට කතාව පළමුව සරලව තේරුම් කරලා ඉන්හාට මේක හොයාගන්න. අමත පදං අමතේ අමෘතේ අමත අමරෙන මේ සියලු වචනවලින් ගන්න නිර්වාණ කියන එක. නිර්වාණයට මඟ අප්‍රමාදයයි. මච්චුනෝ පදං මරුගේ මරුගේ මරුතයිති මරණය කායිති මාර්ගය ප්‍රමාදයයි. ඒ පමත්තා යථාමතා යමෙක් තමා වූ පුද්ගලයෙක් වේද ඔහු මළවුන් මැන් නැත්තම් හිත මරණය තමවුරු මුලින්. අප්‍රමත්තා මී යන්ති අප්‍රමාදය පූර්ණ කරගත්තෙනා නොමියනවා. මේ ගාථාපද මම හතර පොඩ්ඩක් හිත මෙහෙට කළා. ඒ විතරක් නෙවෙයි, අප්‍රමාදෝ අමත පදන් වලට ඉස්සර වෙලා ප්‍රමාදෝ මච්චනෝ පදන් විග්‍රහ කරන්න ඕන. අන්න එතන තමයි තියෙන්නේ දමනය කරගත්තේ නැති දමනය නෝ සිතේ තියෙන දඩබ්බරකම අවාසනාව පෞකාරකම කියන එක. මේ පිළිබඳව මම පොඩි උදාහරණයක් කතා කරලා ඉන්නම්. මේ සරිත්ථමඳුරුවන්ගේ ශිෂ්‍යෙකුට සම්බන්ධ දෙදෙනි දෙදෙනි සරිත්ථමඳුරු ශිෂ්‍යෙක් මේ කතාව කියන දෙත්ලා යනවා. පින්දු සිඳාගරිනවා. පුංචි සරතනේට යන මේ සොලිනාඳුරුව ප්‍රශ්න අහනවා. ඔබ අපේ ලියන ඔබේ දරුවන්ගෙන් අරක මොකද්ද මේක මොකද්ද කියලා අහන්නේ. මේක උදාහරණයකට මම ගන්නවා. ඒ අහපු ප්‍රශ්න වලට දීපු උත්තරේ තමයි මේ ගාථාවේ තියෙන්නේ. සුගායනකට හම් වෙනවා වතුර පාරක්. අර මොකක්ද? ඒ ජල පාරක්. ඒක කොහොමද යන්නේ? ඒක කොහොමද යනවා? වතුර දෙකම යන කන තියෙනවද? නැහැ. සුද සංකීර්ණ යන්ති නෙක්තික. නෙක්තික ජල වගේ ජල ශිල්පිය. ජලයේ න්‍යායක් තියෙනවා කියනදලා පහළට යන්න පුළුවන් කියලා ඒ න්‍යාය ප්‍රයෝගී කරගෙන සමන් කරන තැනකට යන්නේ නැහැ. සුකාරා නමයන් කිතේජන තවත් එකක් දුරසයට කම්බලක් හම්බුනවා. ඉති කස්ති වැඩ අර මොකද්ද? ඉති කම්බලක් මොකද කරන්නේ? යකඩ ගඳු උණු කරනවා, දික් කරනවා, මේ ඇද කරනවා, හැඩ වැඩ කරනවා. ඉතින් ඒවට නැන්නේ හිත තියෙනවද? නැහැ. හිත නැති වුණාට ඒ හි වඩුවන්ට මේ යකඩෙන් වැඩ ගන්න හැටි දන්නවා ඒගොල්ලෝ. ඔතනිකම් කියලා පොරවක් පොඩි කියලා හරි ගොරව බැලුවත් සැලෙන්නේ නැහැ. හොඳට රත් කරයින් පස්සේ ඒ අතරේ ඕන පැත්තට තලා ගන්න උත් කරන්න මොනවත් කියන්න බෑ. තවත් ටිකක් එහාට යනවා. වඩු මඩුවක් දකිනවා. අර මොකද්ද? වඩු මඩුවක්. එතන මොකද කරන්නේ? එතන දී දඩු හැලලා අවශ්‍ය හැඩ වැඩ අරගෙන දොරවල් වල හොයනස් කරත්තරෝද නේද හදන්නේ. ඊවලට එහෙම පණ තියනවද නැන්නේ? ඊවලට පණ නැහැ. ඊ වඩුව කෙලින් තියෙන ගහ අරගෙන ඒක කපලා කපලා ගන්නකොට ඒකෙන් රවුම් ගහන්නත් හදන්න පුළුවන්. ස්ථනයක් තියෙනවා. මෙන්න මෙතනයි මේ කාරණේ මම ඉදිරියයි ඉහකටද කතාවේ කියන්නේ. මේ තුනෙන් පෙන්වන්නේ යමකින් වැඩ ගන්න නම් ක්‍රමයක් තියෙනවා. ජලයෙන් වැඩ ගන්න තේත්‍රිමත් ශිල්පියෙක් වෙන්න ඕනේ. යකඩවලින් වැඩ ගන්න ඒ පිළිබඳ අවශ්‍ය ශිල්පය ඉගෙන ගන්නට වෙනවා. ලී වලින් හැඩ වැඩ කරලා වැඩ ගන්න ඒ පිළිබඳ දැනගෙන ඉන්න වෙනවා. මේ නොකියා කියන්නේ සිත දමනය කරගන්නටත් ක්‍රමයක් තියෙනවා කියන එකයි. ත්‍රිලෝක බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ වටහාගෙන ඒ මගින් හැරුණ විට කෙනෙකුට සිත දමනය කරගන්න හැකිද දමනය කරගන්න බෑ. සමහර විට පාලනය කරගන්න පුළුවන් වෙයි යටපත් කරගන්න පුළුවන් වෙයි තව කාලික සහ කෙටි කාලික. නමුත් බුදු සරණ, දහම් සරණ, සංඝ සරණ කියන වචන තුන කියන්නා වූ ඒ කෙරෙහි විශ්වාසය තබනවායි කියන්නා වූ බෞද්ධයන් විසින් ඒ සරණ හැත්තටම කරගන්න පුළුවන් නේ. අනේ එතන තමයි මේ ක්‍රියාකලාපය සිද්ධ වෙන්නේ. එනිසා අපි පමාදෝ මච්චනෝ පදං කියන ගාථා පදේ අරගෙන ඉතින් ඉහට යන්න. තමා වීම මරණයට මගය. මරණය අපි දකින්නේ ජීවිත අවසානයේ සිදුවන දෙයක් විදිහට. ඒ වගේම අපි දකින්නේ සබ්බේ භායන්ති මච්චන. සියලුම සත්වයා මරණයට බියයි. අකමැති. දැන් මෙතන තේරුම් ගන්න වෙන වචනයක් තියෙනවා. මරණය පිරිනවන් වැඩි. අපි දන්නවා සමාජයේ පුහුදුන් කියලා කතා කරන ලොකු කුඩා රජ පිටු තනවත් දුක්ඛ වේදිකින් තොලව පත්තන්නේ මරණයට. බුදුහාමුදුරුවෝ හරි ප්‍රජාපති ගෝතමී හරි සරියුත් හාමුදුරුවෝ හරි මරණයට පත් වුණා කියලා කවුරුත් කියන්නේ. ඒ ශරීරයේ බිඳී යාමට මරණය කියන්නේ ඒක මරණයක් නොවේ කියලා තේරුම් ගන්න. අන්නේ නිසා තමයි අපි මේ මැරෙන්නේ තමා වූ විතරයි අප්‍රමාද වුණොත් මැරෙන්නේ නැහැ. තේරුම් ගන්න ඕනේ මේ කාරණාව. ඒ වගේම බුදු චරිතයේ හදාරන ඔබ මේ වචන තුනක් මතක තියාගන්න. තුන් බුද්ධ මංගල්‍යය උත්පත්ති මංගල්‍යයක්, සම්මා සම්බෝධිය සාක්ෂාත් කිරීම මංගල්‍යයක්, පරිනිබ්බානේ මංගල්‍යයක්. ඔබේ ජීවිතයත් උත්සන්දිමේ මංගල්‍යයක්, විවාහයේ මංගල්‍යයක්, මරණයේ මංගල්‍යයක් වුණ දවසක් නෑ නේද කාටවත් තව. ගමනේ කරගන්න ලැබුණොත් සිත මරණයක් මංගල්‍යයක් වෙනවා. සැබෑව තමයි එකෙන්ไต යපියයි. තමාදුව කවුද? ඇයි මරණයට මග වෙන්නේ? තමා වූ මිනිසා කියලා කියනවා. තමත්වේසු. මේ තමාද කියන වචනය ඔබ දකින සමාජගත අර්ථය නෙවෙයි. ඔබ තමාව කියලා කියන්නේ කාර්යාලයේ රැකිත ගසුවාට පසුව කාර්යාලයට යන්නේ. බස්සපේ බස් නැවතුම් තුලින් ගියාට පස්සෙ ගියනම් ඔබ තමාවුවෙක්. පාලියෙන් කියන අපමාද ප්‍රමාද කියන වචනේ සිංහලට අරගෙන තමයි මේ සරල අර්ථය ප්‍රධාන තියෙන්නේ. අපිට යන්න තියෙන අන්තරික 125ට. නාහං වික්ඛේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. වෙන නො අනුප්පන්නං වා අකුසල ධම්මා උප්පජ්ජಂತಿ. මහණෙනි මම මගේ සර්වඥතා ඥානියන්වත් දැකලා දාරලා නැහැ. නූපන් අකුසල් උපදින සහ උපන් අකුසල් වැඩි වෙන ධර්මතාවයක් ප්‍රමාදයේ තරම්. ප්‍රමාදයේ අර්ථය. යකයිදං ප්‍රමාදු. ඉතේ ප්‍රමාදු. එහෙනම් ප්‍රමාද වූ පුද්ගලයාගේ සිදුවෙන්නේ මොකක්ද? නූපන් කුසල් උපදින එක සහ උපන් කුසල් නූපන් අකුසල් උපදින එක සහ උපන් අකුසල් වැඩි වෙන එක. දැන් අකුසල් යන මොනවාද? අකුසල් යන දස අකුසල්. දස අකුසල් යන තුන් දරින් සිදුවෙන දේවල්. අකුසලයට ගත් කල මූල තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ. මේ තුන තව ටිකක් සිමින් හොයලා බැලුවොත් එහෙම එකවර ප්‍රියත්පනවන බැවින් අපට වෙන් කරන්න වෙනවා. ඇලීම සහ මුලාව හෙවත් ලෝභ මෝහ සහ ගැටීම සහ මුලාව හෙවත් ද්වේෂ මෝහ කියලා. ඔන්න දැන් ලෝභ මෝහ දෙකට එක්ක කටයුතු කිරීම, දේශ මොහ දෙකට එක්ක කටයුතු කිරීම තමයි අපට මෙතන බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. පමාව කියලා. ප්‍රමාදේ. සසර ප්‍රමාදේ. සසරේ මේ ලෝභ දේශ මොහ මූලික කරගත්තා වූ ක්‍රියා නිසා ප්‍රමාද වී ඔවුන් එයින් ප්‍රතිසන්දි ලබාගෙන අපාගත වෙනවා කියලා තමයි කියන්නේ. තමා වූ නිසා මොනාරද තමා වෙලා තියෙන්නේ? තමා වූ මිනිස්සු ඇතැමින් පිනක තමා වෙලා නේ. තමා වූ මිනිස් අනිවාර්යෙන් කුසලයට තමයි. පින සහ කුසලය යන එකක් වශයෙන් ගන්න තිබා. පුණ්‍යක්‍රියා 10යි. අකුසල 10යි. ඔබට තපෙන් කොතනක සොයා ගන්න හම්බ වෙන්නේ කුසල් 10ක්. ඉහකති දස කුසලයෙන් වෙන්නීමට දස කුසලයයි කියන ලැබේ. අන්නේ කුසලයේ කියන එක කරන්න තමයි මේ මිනිස් වර්ගය අපමා වෙලා ඉන්නේ. බුද්ධ සමාජයේ, බුදුන් පහළ වූ සමාජයේ පින් තවුදක තියෙන්නේ නැති කරන්න ඇති. නමුත් කුසල් ලබසල් දෙක තිබුණා නම් උන්වහන්සේගේ ස්ත්‍යා ගමනේ ඉන්නහට සත්‍යසයාවේ ගමනට කියන්නේ නැහැ. කිං සත්‍ය ගවේසී, කිං කුසල ගවේසී කියලා. එනම් කුසල නම් වූ දෙයක් හොයන මිහින් තිබෙනවා. දැන් අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. සමාදු. සමා වූ පුද්ගලයා කියලා කියන්නේ එහෙමනම් සිතින්, කයින්, වචනින්, තුන්දොරින් අර කියන ආකාරයට පාපයන් රැස්වීමට කටයුතු කරන්නා සමාව උතනත්තා. කොහොමද මේ සිතින් කයින් වචනින් සිදුවෙන වැරදි සිදුවෙන ආකාරය තව ටිකක් එහාට තේරුම් ගන්න. අපි ඒක පුද්ගලයෙක් වශයෙන් බැලුවට තේරෙන්නේ නැහැ. මම කරනවා කියන හැඟීමෙන් බැලුවට හරියන්නේ නැහැ. මේ දොරවල් කෙරෙන මේ භෞතික කෙරෙන දොරවල් ටිකක් තියෙනවා. සිත, කය, වචන. තවත් විදිහකට දොරවල් ටිකක් සංයෝග ගන්නවා. ඇස, කන, නාසය, දිව, කය, සිත. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්නා වූ ආරම්මණයන් අරගෙන විඳින්ත යාම තුළ ඒ ආරම්මණයන්ගේ යථා ස්වභාවය නොදන්නා වූ පුද්ගලයා හෙවත් පුද්ගලයා හෙවත් තමා වූ නිසා ඒවායින් සැපසෙන්නට යාමේ ප්‍රතිඵලයක් වශයෙන් අකුසල් කරනවා. මෙන්න මේක තේරුම් ගන්න නැහැ සමාජය. මේ නිසා අපි මේක වැඩිපුර තේරුම් ගන්න අවශ්‍යයි. මා යම් යම් කරුණ පැහැදිලි කිරීමේදී මට මතක් වෙන උදාහරණ දෙකක් කරනවා. උන්ට මේ ධර්ම දේශනාවේ ඉදිරියේ යාමේදී මෙන්න මේ උදාහරණේ මතක තබා ගන්න. මාළුවා සහ බිලිකොක්ක නැත්නම් එම සහ මාළුවා. මාළුවාට එම රසයක්. එනිසා ඌ එම ගිලින්ට යනවා. නමුත් ඒ එම ගිලීම නිසා ඌ මරණයට මුහුණ දෙන්න වෙනවා. ජීවත් වෙන්න ඕන නම් හැමක් නැති මාළිකා ගන්න වෙනවා. හැම ගිල්ලෙත් නම් ඌට මරණය එහා සමග උරුමයි. අපි බලමු මේ තමාව මිනිසා හැම ගිල්ල මාළුවෙක්ද නැද්ද කියලා. අන්න එතකොට දමනේ නෝසිත පිළිබඳ පූර්ණ විග්‍රහයක් ඔබට එනවා. අන්න එතකොට එහෙනම් දමනේ කරගන්න හිතෙනවා. සලායතං සම්පතික සලායතන වග්ගයේ තියෙනා වූ සම්බුද්ධ සූත්‍ර පරිහරණය කරලා තියෙනවා නම් ඒ පිළිවෙල දහලා තියෙනවා නම් උන්වහන්සේ වදාරනවා ආස්වාදේ ආදීනෝ සහ නිස්සරණ පිළිබඳ ගැටලුවක් ඇති වුණා. ආස්වාදේ ආස්වාදේ වශයෙන්ොත් එහි ආදීනව වශයෙන්ොත් ඊපස්සේ නිස්සරණයක් දැකලා ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ තමයි සම්මා සම්බුද්ධත්වයේ ලෝකෙට ප්‍රකට කළේ කියන්නේ. අපිට මේ දමනය කරගත නොහැකි කිසිම දමනය කරගන්නට මේ ආස්වාදේ සහ ආදීනව තේරෙන්න වෙනවා. අන්න ඊට පස්සේ තමයි නිස්සරණයක් හොයන්න වෙන්නේ අපට. ඒ නිසා අකුසල් සිදුවීම පුද්ගලයා මූලික කොටගෙන විග්‍රහ කරන්ට යනවාට වඩා අකුසල් සිදුවීම පංචස්කන්ධයේ මූලික කොටගෙන සිදුවෙනවා කියන අර්ථයෙන් හොයන්න වෙනවා. පංචස්කන්ධයේ උපදින්නේ පංචස්කන්ධයේ යනු පැසට රූපයක් වෙනන ආකාරය විග්‍රහ කළ ධර්මානුකූල විග්‍රහයක්. කනට ශබ්දයක් ඇහෙන ස්වරයක් තුළ සිදුවෙන සිද්ධිය ධර්මානුකූලව කරපු විග්‍රහයක්. ඒ විදිහට ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සහ සිතින් අවස්ථා හයකදී ඒ වගේ මේකයි අවස්ථාවල වගේ ආරම්මණයන්ට එකතු වී කටයුතු කිරීම තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. නින්ද යන සම්පූර්ණ මනෝද්වාරය ඉඳලා ඉන්හා පැත්තේ මේ දොරවල්ලත් කරන අපට කටයුතු කරන්නේ. එන මෙතනදී බුදුන් වහන්සේ වදාළ වචනයක් තිබෙන බව සඳහන් කරන පිටකේ මට මොන ගැසී නැතව අපි දකින්නේ අර ජීවිත අවසානයේ පච්චන මරණය විතරයි. නමුත් මේක මෙහෙම සිදුවෙන බව වැටහෙන නිසා මා මේක පිළිගන්න තියෙන්නේ. මේක ප්‍රසිද්ධ වචනයක් බොහෝ දෙනා දන්නවා. මා තාමත් හොයමින් ඉන්නවා පිටකේ විතර හමුන නැති නිසා වෙනම් සම්පතකින් දන්නේ නැහැ හොයාගත්ත. බුදුන් වහන්සේ ධර්මීය ග්‍රන්ථයේ සිය ආචාර්ය උපාධි සඳහා පරිශන ග්‍රන්ථයේ වශයෙන් ලිවා වූ ආචාර්ය වල්තු රාහුල අපත්‍යෝදාල නායක සංඝයන් වහන්සේ ඒ ග්‍රන්ථයේ මේ සඳහන් කරනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු නියමානේසු කනේ කනේ තං වික්ඛූ ජායසේච ජීයසේච නියසේච කියලා. උන්වහන්සේ කිහි කියලා තියෙනවා මේක මම වෙන ග්‍රන්ථයකින් දැක්කේ මට පිටියේ කියලා නම් වෙලා නැහැ තාම කියලා. නමුත් මේ අර්ථය හරි පාළියෙන් කියන කාරණාව. ස්කන්ධ කියන දේවල් උපදිනවා එතන වදිනවා එතන මැරෙනවා. සමේකින් ඒ මොහොතක් මොහොතක් පාසාම අපි උපදිනව මැරෙනව දිරනවා කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ. මෙන්න මේ සිද්ධිය තේරුම් ගන්නට පුළුවන් නම් අපේ ආයු කාලේ මේ ස්කන්ධ පහක් උපදින මැරෙන කාලේ විතරයි. ඒ ස්කන්ධ පහ උපදින නැතන වෙලාවට අතරක් නැති නිසා තව ස්කන්ධ පහක් පහළ වෙන නිසා අපිට මේ මරණය පියවි අසට තියෙනුනේ. හරියට වේගයෙන් ගමන් කරන විදුලි ධාරාවක් එක් තොරණක බල්බයන් පෙළහරහා විදුලියක් යනවා පේනවා වගේ. මුලින් පටන් ගන්න අද දක්වා විදුලි ආලෝකයක් යනවා පේනවා. නමුත් සැබෑ සිදුවීම එතනම හට ගන්නා නිවෙන්නා වූ එතනම හට ගන්නා නිවෙන්නා වූ පෙළක පත්වීම පමණයි. ක්‍රමික බව නිසා මුලින් සාගත යනවා පේනවා. අන්නේ එතනම හට ගැනීම නිමීම වගේ එකක් තමයි ස්කන්ධ පංචකීප දින වැරීම. අවුරුදු 100ක් ජීවත් වීම වගේ තමයි අර ආලෝකයේ මුල සිටකට ගමන් කිරීම. එන්න අපට ආයෙත් තියෙනවා කියලට මුලක් නැහැ අගක් නැහැ මතක තියාගන්න. දැන් මේ දමණය නොවු සිත මොකක්ද කරන්නේ මේ ජීවත් වෙන්න ගියාම? අපි ගන්නවා ත්‍රිපිටක තරබ්බුද්ද වචනයක්. අස්සුතව පුදුඥනෝ අරියස්ස අරියාණං අදස්සාලි අරිස්සම් යකෝ විදු. අරියස්ස ධම්මේ ආවිනීතු. අන්න. මේ ලෝකේ අස්සුතව පුදුඥන කියලා කෙනෙක් ඉන්නවා. අය ඉන්නවා. ආර්යයන් වහන්සේලා දකින්නේ ආර්ය ධර්මෙට පිය කරන්නේ ආර්ය ධර්මෙට ඇලෙන්නේ නැහැ. ආර්ය ධර්මෙ සවන්ේ කරන්නේ. ආර්යයන් ආර්ය සංඝ දකින්නේ නැහැ. එින් හික්මෙන්නේ ආවිනීතු. මෙන්න මේ ආර්ය ධර්මයේ ඉක්මීම තෝරා නොගත් පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ කියනවා බහුසුත බවක් නැති අල්පස්සුතෙක් කියලා. මේ අල්පස්සුතයාට මේ ස්කන්ධ පහ ඉදදී මැරීම කියන කතාව වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඔහු මෙතෙන් දෙකක කරගනු ලබනවා හැම විටම වැරදි අර්ථයක්. කොමප්පේ වැරදි අර්ථය. ඒ වැරදි අර්ථය තමයි මේ ඇතිවි නැති යන ධර්මතාවය කෙසේ පිළිගන්නේ නැති ඔබට සුචි පරිදි පාලන මධ්‍යස්ථානයක් හදා ගැනීම. ඔබ පාලකී බවට පත් වෙනවා. ළමා කාලයේ පසුවීමක් සමග සිදුවන දෙයක් මේක. ඒ පාලකත්වය මෙන්න මෙහෙමයි ඊට පස්සේ. ඔහු කැමති විදිහට අම්මා ඉන්නවට තාත්තා ඉන්නවට ශිෂ්‍යයා ඉන්නවට ගුරුවරයා ඉන්නවට වහිනවට පායනවට සියලු දේවල්. ඔහුට කැමති විදිහක් තියෙනවා. ඒ කැමති විදිහට සිදුවෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් බුදු දේශනාවේ පවතිනවා අචින්ති සම්පි භවති චින්ති සම්පි නස්සති කියලා. සිතන දේවල් වෙනසෙන අතරේ නොසිතන දේවල් සිදු වෙනවා. දැන් එතකොට තමන්ට කැමති විදියක් හදාගත්තම යමෙක් පූර්ව නිගමනකින් යුක්තව ඒ පුද්ගලයාට කැමති විදියට සිදු නොවන විට මොකද වෙන්නේ? ඒ කැමති විදියට අපි කියනවා කාම නැත්තම් කාම රාග කියලා කියනවා. ඉරණැති වෙනකොට නිහඬ සිටි නයාට කොල්ලකින් ගැහුවහම සිදුවන දෙස් වෙනවා. නිහඬ සිටි නයා ඔබ දැකලා තියෙනවා ඔහුගේ ශරීරයේ පෙනගොඩේ පෙනෙන්නේ නැහැ. පොළු පාරක් වැදෙන ගමන් පෙනේ දකින්න හම්බ වෙනවා. මේකට කියනවා කාමරාග ව්‍යාපාද කියලා. එහෙම නැත්නම් තවත් ආකාරයෙන් කතා කරනවා නම් කැමති විදිහට ඇල්ම කියනවා. ඒ කැමති විදිහට තදින් ගත්තාම ඇල්ම සහ මුලාව කියනවා. කැමති විදිහට නැති වෙනකොට ගණ හට ගන්නවා ගැටීම. ඇලීම ගැටීම මුලාව. ලෝභ දේශ මොහ. මෙන්න දමනය නොවූ සිතේ ක්‍රියාකලාපේ. දමනය නොවූ සිත හැම විටම ලෝභ මොහ දේශ මොහ මුළු කොටගෙන අකුසල්ම කරනවා. පවුම කරනවා. ඇයි හුතේ පාලනය කරගන්න තේරෙන්නේ? තව ටිකක් ඔය පින්පව විපාක විශ්වාසයේ කියන කම්මස්සගතා සම්මාදිට්ඨියට આવොත් හරි ගුරුවරු හොඳනක කියාදෙන ඇත්ත වෙන්නේ යම් කිසි එකක් ඉගෙන ගත්තත් හරි ආදස්සයක් ගත්තත් හරි ටිකක් මේ දේවල් පිළිබඳව පාලනයක් ඇති කරගන්න ලබනවා. ඒ හැබැයි ධර්මයට හිමන් නෙවෙයි. ඒකට කියන්නේ ලෝකාපවාදය කියලා. එහෙම පාලනයකුත් මේ සමාජයට අවශ්‍ය ධර්මයක් කියලා නයිට. යමක් කළාම Tamanta අපවාද ලැබෙනවා Tamanගේ හදවතින් මේක තත්ත්වානුවාද බයි. යමක් කළාම ලෝකය අපහසු පහසු කරනවා ආත්ම ගෞරවයේ අද භාෂාවෙන් කියනවා නම් බින්දුවට බස්සනවා ඒක පරානුවාද බයි. යමක් කරාම පොලිසිය නීති එන්ටිස්සලාගේ වල්ගිනි කියනවා වාහන පුච්චනවා ආදි වශයෙන් ඒකම් වලට තත් වෙන සිදු වෙනවා දණ්ඩ බිය. ඒ පස්සේ උපසාවිය මගිනුත් ගිරිය යවන එක දුඟස්සයන් එක තියෙනවා. සා මරණින් මතු උද්දුකතිය කියන්න වෙනවා පාප ක්‍රියාවලට දුඟතිය. මෙන්න උහුදුන් භාවයේ තුල මිනිසා පාලනය කරන ධර්ම ටික මේ දිය තියෙන පවර්ත ලැජ්ජාවෙන් තුල දිවෙන්චුවා කියලා. නමුත් මෙය ලෝභ දේශ මොහයන් මුළුනින් උපතා ගැනීමක් වෙන්නේ නැහැ නැත්නම් සිත දමනේ වීමක් වෙන්නේ නැහැ. එතන තියෙන සිිතේ කිසියම් ආකාරයක පාලනයක්. මේ පාලනය අර බිය නිසා තවත් විදියකින් පාලනයක් වෙනවා. යම් යම් අය පවට බිය නිසා ශික්ෂාපද මගින් පොරොන්දු වීමක් වෙලා තියෙනවා. පොරොන්දුව කඩන්න නැතුව ජීවත් වීම තුළ. තවත් පුදුන් බාරය තුළ තේරුම් ගන්න පව් කරන්නෙත් මම පින් කරන්නෙත් මම ශික්ෂාපද රකින්නෙත් මම. අපායන්නෙත් මම දිව්‍ය ලෝක යන්නෙත් මම. ඒ මම කියලා කතා කරන වචන විවහාරයේ තියෙන්න වෙනවා මෞකසින් බිහි වුණාම තියපු නමට අනුව ජීවිත අවසානය දක්වා ඉදදී මේ යන කෙනෙකුත් ඉන්න වෙනවා. නමුත් මේ පාපයේ මූලික අපරාධකරුවා මේ පාපයට වගකී යුත්තා නැත්තම් දමනය කරගති නැති සිතක් ඇතිවීමට වගකී යුත්තා මම බව ඔබ ඉගෙන ගන්න වෙනවා. ඒ මම ඉන්න තැන හිතන ගන්න වෙනවා. මේ සමාජයට මේ මම ඉන්න තැන තමයි හොයා ගන්න බැරි වෙලා තිබෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙන එකත් හොයා ගන්න. මෙහෙම හිතන ගන්න. ඔබේ නාසය දන්න. ඔබේ නාසයට අරමුණක් හම්බ වෙන හැටි පිළිබඳ බුදුහාමුදුරන් වහන්සේ උගන්වලා ගන්නලා තියෙන විදිය තේරුම් ගන්න. ගානංච පටිච්ච ගන්ධෝච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං සින්නම් සංගති පස්සෝ. නාසයට ස්පර්ශ වෙනවා ගන්ධය එතන හට ගන්නවා. සස්මේ කකුඥාන වචනේ වර්ධනා ඥාන විඥානං මොකද හැම විටම කියලා තියෙන ආරම්භයක් වශයෙන් චක්ක විඥාන කියලානේ අපි ගහණය ගත්තාද ඥාන විඥාන ඇස්කා නාසය ගන්ධ රූපයේ සහ ඒ හඳුනන ඥාන විඥානයේ කියන මේ තුන එකතු වුණාම හට ගන්නවා ස්පර්ශයක්. ඒ කියන தත්යන් යට තේවීම මේ වේරුම් ගන්න උන ධානය කියලා කියන නාසයේ ගලසුන දැන ප්‍රසාදේත ඉතින්ත වායු ආශ්‍රයෙන් ඇවිදින් වදින්නා වූ ගන්ධ කලාපයකට තමයි ගන්ධ රූපේ කියලා කියන්නේ. එතන ස්පර්ශ වුණහම ඒක තමයි අපි කියන්නේ රූප රූපේ කියලා. ඒ ස්පර්ශ වුණාම පස්සපච්චා වේදනා. නැත්තම් රූප වේදනා ස්කන්ධ කාන්තික ගැටෙන් ගත්තාම ඒත් විඳිනවා. සපෝධ දෙක දුක්ඛාවසෙන්. පස්සපච්චා වේදනා ගත්තාම ස්පර්ශ වීම තුළ වේදනා විඳීමක් හටගන්නවා. සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා එහෙමත් ගන්නවා. ඒ දුක සැප මධ්‍යස්ත කියන එක ගත්තත් ඒකත් මුලාවෙන් කරවන්නේ තියෙන්නේ. මිහිරනම් සැප වශයෙන් විඳිනවා, අමිහිරනම් දුක් වශයෙන් විඳිනවා. නැත්තම් ඒත් ඇලීම ගැටීම නැතත් මුලාව පවතිනවා. අදුක්ඛම සුඛං කියන එක විඳිනවා. පස්සපච්චා වේදනා දෙන්නේ විඳීම ස්පර්ශය මේවා අපි දැනගත්තේ නැති වුණාට දැනගන්න ඕනෙත් නෑ, කරන්න ඕන දෙයක් නෑ. ස්වභාවයෙන්ම මේ සියල්ල ඇති වෙන නැති වෙන දේවල්. හැබැයි පින්නතුනි ඒ ඇති වෙන නැති වෙන එකට නම් නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ සබ්බේ සංඛාර අනිත්‍ය අපි අදා පඤ්ඤාය පස්සේ කියන්නේ නොනින්ද කියලා කියන්නේ ඒක. මේ වේදනාව දැක්කම විදිනකොට ඔබට මොකද හිතෙන්නේ? ඔබේ වේදනාව තුළ ඇලීමක් හරි ගැටීමක් ඇති කරගන්නවා. පියනං ඇලෙනවා නැවත නැත්නම් කියලා අප්පියනං ගැටෙනවා. අන්න වේදනාපච්චා තණ්හා. මේ විඳීම ඇති වෙන නැති වෙන බව අමතක වීම තමයි වේදනාවට තණ්හා කරන්නේ. තණ්හා කියන්නේ වේදනේ. තණ්හා වුණත් මම වාට පස්සේ මේක තමයි උපාදාන කියලා කියන්නේ. උපාදාන වුණත් බව. බවුණුත් ජාති මෙතන මම මේක විස්තර කරන්න ඇදිකට. බවුණුත් ජාති ජරා මරණ. දැන් බලන්න. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, උපාදාන, බව, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස සම්බවන්ති. අන්න මරණයට මඟ තේරුම් ගන්න. ඒ එතන ඒ වේදනාවට රැවටුනහම තණ්හාවල තින්හාට දිගට මේ ක්‍රියාකලාපය සිද්ධ වෙනවා. දැන් මේකට අපි කතා කළේ නාසය නිසා අපි ඒකට කියනවා ගන්ධ තණ්හා කියලා. අපි ඉතුරු ඉන්ද්‍රියන් තහත් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් වෙනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. නිින්දිදී හෝ මනෝද්වාරි දෙනකොට ධම්ම තණ්හා. මේ අරමුණ ඇති වෙන නැති වෙන අරමුණ ඇති වෙන නැති බව නොදැන ඒ අල්ලා ගැනීම තුළ සිදුවන්නේ අනිත්‍ය දනිච්චකට ගැනීමක්. ඒ අනිත්‍යයේ නිත්‍යකත ගැනීම තුළ තමයි මේ තණ්හාවකවත් මම හටගන්නේ. මමයි තණ්හාවයි දෙකක් නෙමෙයි. ඔන්න මම හොයාගන්නේ. දැන් මම වීම දමනේ නොවූ සිතයි. දැන් අපි ඇයි ඔබ මේකට කැමති වෙන්නේ? ඒක සිතයි. ඒක තමයි ඔබට ප්‍රේමසක. ඇසෙන් රූපේ, කනෙන් ශබ්දේ, නාසෙන් ගන්ධේ, දිවෙන් රස, කයෙන් පහස. ඔබට ඒක සැපක් පේනවා. එනිසා ඔබ ඒක අල්ලා ගන්නවා. ඔබ දැන් මාළුවා. ඔබට දැන් අහුවෙනවා ඇතුලෙන් පිළිකොක්කක් පේන්නේ නැතුව පාවෙලා එන හැමක්. කෑව හම්බට පේනවා. ඉක්ම ගිල ගන්නවා. ගිලගත්ත මාළුවාට තැන්න ගිලගත්ත නිසා නොවේද මරණය උරුම වුණේ. මම උදාහරණයක් කල්පියක් කිව්වා. ඔබ මේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ තියෙන ඇති වෙන නැති වෙන මේ අරමුණ නැත්තම් මේ හේතුඵල ධර්මයෙන් හට ගන්නා වූ ස්වභාවය. අල්ලා ගැනීමක් තුළින් නැවත ගන්න උත්සාහ කරනවද, යලි ගැනීමට ඕනකමක් ඇති කර ගන්නවද, සැපයි කියලා ගන්නවද? ඔබ තමයි ඔය මේ සුභ සංඥා කියලා කියනවා. ඒක තියාගන්න සුභ සංඥා කියන්නේ ඔකට තමයි. දැන් අර පටිච්චසමුප්පාද න්‍යාය පෙන්වන්නේ නේද? ඇසට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයට හෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ ධම්මස්සය සම්බවಂತಿ අන්න දුක්ඛ කන්දස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස දුක් සමූහයක් මේ එමතුල තියෙනවා එමතුල තියෙන දිලිකොක් කෙදල් දෙන නිසා අන්න තමා වූ මිනිසාගේ ක්‍රියාකලාපයේ ගිහිෝ පැවිදි ස්ත්‍රියෝ දුස්ස. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් තමා වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙහාට පමාදෝ මච්චිනෝ පදම්. ඔබ මේ සැතරේ දෙවියන් හෝ මිනිසුන් හෝ කොහේ හරි අන්නේකට මුලා වෙනවා නම් ඒ මුලාව තුළ ඉන්නහට ප්‍රතිසම්පාදයේ පෙන්වන්නේ ඒ මොහොතේ තියෙන ස්කන්ධ පංචකය තුල මරණයට මඟ සමාදෝ මච්චනෝ පදං. දැන් එහෙමනම් මෙහෙම හිතන්න. කෙනෙක් සමාජයේ පැතිරෙන පවතින කාම අපරාධයක් කරනවා. විනාඩි 2-3ක් අතරත මොහොතක වීඩියෝ සනස්ම හොයාගන්න. ඒ හේතුවෙන් ඔබට ජීවිත කාලයම හිරේ විඳින්න සායල්ලුම් ගැසෙන්න සිදුවෙනවා නේද? අන්න අර විනාඩි 4ක 5ක සුවේහි වීම ආස්වාදය ඒ ආදීනව තමයි අර සියලු දුක්ඛ කම්බේ උරුම වෙන්නේ. මේ ඇතිවීම නැතිවීම ධර්මතාවයේ ඇතිවීම නැතිවීම තුනදී අල්ලාගෙන මම වගේ මගේ ආත්ම කොට අරගත්තාම ඒකට දින ආස්වාදය ආස්වාදයේ ආදීන තමයි තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්බවಂತಿ ඒව මේ තස්ස කෙවලස්ස දුක්ඛ සම්බ සම්බේත ඔබ පිටපත මේ සියල්ල හම් වෙනවා ඔන්න තමා වූ මිනිසා ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි කාම ලෝකයේ මේ ඉන්ද්‍රියන් පහෙන් ලබා ගන්නට යන මේ සැප මොකට තමයි කියන්නේ මෙතන කාම සුකල්ලි කාම යෝගේ කියලා. කාම සුකල්ලි කාම යෝගෝ දුක්ඛෝ කියලා විග්‍රහ කරන්නේ සම්නෝකයි. හේනෝ ඒ අරමුණ හේතුඵල ධර්මතාවය. ඒක ලෝකේ හඳුනා ගන්න අපිට ඇසෙන් කරන්න අපින් හත ගන්න වෙනවා. අපි අල්ලගත්තත් අපිට නැති වෙනවා. අපි අල්ලගන්න තැන තමයි කරන මුලාව අල්ල ගැනීම කියන්නේ අර ඇති නැති දෙනර නිත්‍ය කොට ගැනීම. ඒ මම කියන එක හැදෙන්නේ නිත්‍ය වීම. මගේ කියන එක හැදෙන්නේ නිත්‍ය වීම. මගේ ආත්මය හැදෙන්නේ නිත්‍ය වීම. එතකොට තමා වූ මිනිසාගේ දැක්ම නිත්‍ය සුඛ ආත්ම. මම නිත්‍ය. සුඛ මගේ ආත්ම මගේ ආත්ම. කුමක්ද මගේ ආත්මේ ජීවිතේ නෙමෙයි අපි කතා කරපු ගැත්තෙන් ගත්තහම නාසයේ තුන් ගන්ධය විහිරි හෝ අමිහිරි වශයෙන් අල්ලගෙන මුලා වීම ඒ මුලා වීම මේ අනු එතන යමක් ඇත කියලා මම කොට ගැනීම දැන් තේරුම් ගන්න ඕන තමාදෝ මච්චනෝ පදං යේ තමස්සා මේ බුද්ධෝත්පාදයක් තුළ පින්වන්ත ප්‍රථමකින් යුක්තව මව කුසලින් මිදෙලා සූත්‍රාබුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය අසා වැරද්ද හදාගන්නට අවශ්‍ය කන් විවර තිබියදී කල්යාණ මිත්‍ර සේවනයක් නැතුව පාප මිත්‍ර සේවනයන්ට නැදි වෙලා මේ මොහතක ප්‍රීතිය සැනසුම කියන එක යමක් තියෙනවයි කියලා ඔක අල්ලගන්න ගිහිල්ලා ඔහු තමා වෙනවා ඔහු අර බිලිකොක් එමත රැවටී බිලි කොක්ක ගිලගත් මාළුවා මෙනි ඔහුට උරුම වන්නේ ජරා ව්‍යාධි ශෝක මරණ ආදී දුක්ඛ කන්දයක් පමණි. ඔන්න ගමනේ නෝ සිතේ විපාකය. මට තේරෙන විදිහට. එහෙමනම්. දැන් අපි කතා කළේ ප්‍රමාදෝ මච්චනෝ පදං ඒ සමස්තයත යමෙක් සමාවුද එහෙනම් ඉතින් එයාට විකල්ප නැහැ. අර පිටු උරුම කරගන්න වරුණාම මරණය අත්මත්වා අත්මත්තු අත්මාදුව අමතපදං අත්මත්තා නමියන්ති අන්න දැන් මේ වරද තේරුණා නම් දැන් අපි ඊට පස්සේ අප්‍රමාදී කියලා දෙන්න පුළුවන් වගේම අප්‍රමාදයක් කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. සිත දමනය කරගන්න හැටි. ගන්නේ තේරුම සිහියෙන් කටයුතු කිරීම යයි කියන ලද අප්‍රමාදයේ නියමක මගය. අප්‍රමාදය අමත පදම්. අප්‍රමාදයේ මුලට තියෙනවා සිහියෙන් කටයුතු කිරීමේ කියන නාම විශේෂණයක්. මොකද්ද මේ සිහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ? අපිට මේක හොයාගන්න වචනයක් තියෙන තැනක් තියෙනවා. සතිපට්ඨානයි කියලා ඔබ කතා කරනවා. මම නම් කතා කරන්නේ එහෙම නෙමෙයි. කුසල චෛතසික 25 මුල තියෙනවා. සද්දා සති කියලා කුසල චෛතසික. අර මම මගේ නගේ ආත්මකත නිත්‍යසකාත්මකත ගන්නාගේ චෛතසිකල තිබුණේවට කියන්නේ මෝහ අහිරික අනුත්තක්ක උද්දච්ච ලෝභ දිච්චමාන දෝෂ ඉස්සා මච්චරියක උත්පත්ති තීන නිද්දචිකිත්ත. ඒ වගේ සති නෑ. සිතින් ප්‍රමාදයි සිහියක් තකෙන්නේ නැහැ. අකුතල සයිසික සමග සිහියක් දෙන්නේ නැහැ. දමණය කරගන්න සිතට තමයි දමණය කරගන්න උදව් වෙන්නේ සද්දා සති සහිතන 25ක් තියෙනවා. එන්නකට සති. සති කියන්නේ සිහිය වටානේ කියන්නේ පිටුවා ගැනීම කියලා මේ සමාජයේ විග්‍රහ කරලා ඊට පස්සේ සතිපට්ඨාන වදිනවා. ඒ සතිපට්ඨාන වදන අය ඒ වැඩක් සිහියෙන් කිරීම කියලා තමයි මේකට ගන්නෙ. කෑම කනවා. කෑම වෙනවා නම් කෑම වෙනවා. කඩිය පිනවා නම් ඔසෝවි ගන්න සාධනෙ. ඔබ හිතනවාද මේ සම්මා සති කියලා? මේ අමුතුවෙන් ඔබ හදා ගන්න හදන සිහියක් සහ විකෘති ගමින් සිහියක්. ඒක තව ටිකක් වෙලා යනකොට තේරෙවි. එහෙම ජීවිත කාලයෙන්ම සිහියෙන් කළා කියවත ඒක අප්‍රමාදී වෙන්නේ නැහැ. දැන් ප්‍රමාදී ප්‍රතිඵලයෙන් හද ගන්නවද? ප්‍රමාදව කටයුතු කරපු පුද්ගලයාගේ සංහානුසේ ලෝභ දේශ මොහේ වශයෙන් යලි හත ගැනීමට පුළුවන් ආකාරයකට එකතු වෙනවා. සංඛාර කියන වචනේ තේරුම තවත් පිළිඳු ඵලයක් හට ගැනීමට ඉතුරු කරන හේතු කියන එක. අන්න. එතකොට සංඛාර වර්ණ කීයක්ද තියෙන්නේ? සම්බේ සංඛාරා කියලා වදාරපුවම බාහිර ලෝකේ තියෙන සියලුම දේ සංඛාරයන් තමයි හේතුපත්යන්ගෙන් හටගන්න රාශිකරණ දේවල්. නමුත් අපට මේ සිදගමනය කර ගැනීම කියන කාරණයේදී අවශ්‍ය වෙන්නේ ඊට වඩා ගැඹුරු කරුණක්. මේ සිතේන හැඟීම මුල් කොටගෙන ලෝභ මොහ දේශ මොහ වශයෙන් නැත්නම් මර ලෝභ දේශ මොහ නැතුව අදුක්කම සුඛයෙන් වශයෙන් හරි මුලා වීම කියන එක තුළ මිනිසා පින් සිදුවෙන සංඛාර වර්ග තුනක් විගණිකායේ සංගීත සූත්‍රයේ සරුවත් බහරසන් මහන්සේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිත්‍යාභි සංඛාර වශයෙන් පෙන්වලා තියෙනවා. පව් කරන මනුස්සයා පව් මම කොට ගත්තාම පුඤ්ඤාභි සංඛාරය. පින් කරන මනුස්සයා පින් මම කොට ගත්තාම පින් පුඤ්ඤාභි සංඛාරය. දෙකම විද්‍යාපත්‍ය සංඛාරා ජාති ජරා මරණ සෝක පරිදේව දුක් වල වෙනස්වා සම්බවන්ති. මේ දෙකට වඩා එහා ගිය පුද්ගලයා මේ දෙක අතර තමයි ඊට වඩා එයින් භාවනාමය කුසල් කියලා කතා කරන ආනිජ්ජාදි සංකාර ධ්‍යාන කුසල් කියලා කියනවා. එතනදී ඔවුන්ට අවිද්‍යාව එතන එක මම බවටපත් කරගත්තා. ආනිජ්ජාදි සංකාරේ උන්ට කලක් ඉන්න පුළුවන් නමුත් එතනින් චුත වෙනකොට ආයෙත් ඒකත් අවිද්‍යා පංචා සංකාරය. ගමනේ නෝ සිතේ ප්‍රතිඵලයේ අවිද්‍යා පත්‍ය සංඛාරාම යටතේ ජාති ජරාවේ ආදි ශෝක මරණ සියල්ල දුක්ඛ කන්දෝරු කරන දීමයි. එවන් දිවි කොක්ක් ඇතුලේ ඇති බව නදෙනන මාළුක් මාළුවාගේ ඇමේ රස විඳින්නට ගොස් ඒ නිසාම ජීවිතේ මරණයට උත්තර ගැනීමයි. ඔබ හිතන්න එපා මරණ දුක් කිව්වහම ජීවිත අවසාන එකක් කියලා. අර වැඩේ නිසා තමයි විකතම මේ සියලු දුක් කන්දේට සමදේව ප්‍රතිවරම කම් කියන්න සිද්ධ වෙන්නේ. එහෙනම් ඔතන දැන් කටයුතු කරලා තියන්නේ ඔය අරමුණට මුලා වෙන තන ආස්වාදයේ ආදීනව නොදන්න නිසා තමයි ඒ දුක් කන්දේ උරුම කරගත්තේ. දැන් සිහිය මොකක්ද වෙන්නේ? දැන් සිහිය තියෙනතන කකුල තියෙන තැනක එහෙම නැත්නම් මුදල් හසුන්ගිය කියලා තියෙන තැනක දිනපත මොහොතස්පාස වර්තමාන මොහොසේ ඔබට උපදින්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකය තුල රූප, ඇසට රූප, කනට ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, දිවට රස රූප, කයට පොට්ටබ්බ රූප. ඒ එය තමයි ඔබ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් නිගමනමින් මම කොට ගන්න. ඒ මම කොට ගැනීමමයි නිත්‍ය. එනිසයි මගේ ඒක තුළ තමයි අර තියෙන පස්සපස්ස වේදනා වේදනාවට තණ්හා උපාදාන භව ජරා මරණ උරුම කරගන්න එක. මේ තමයි අනිත් පැත්ත හරවන්නත් උන. සිහියෙන් කටයුතු කිරීමයි කියනවද ප්‍රමාදේ. දැන් අතන අපි අත ගැටෙන ගනිමු. අසිහියෙන් කටයුතු කිරීමයි කියනවද ප්‍රමාදේ. අරමුණක් අරමුණක් අරගෙන ආස්වාදීය විනිද්ද ගිහිල්ලා ඒ ආදීන වනදන එකට අහු වෙලා අර දුක්ඛ කන්ද සියල්ල උරුම කරගත්තේ. දැන් අසිහිය මොකද්ද? අසිහිය ඒ සංස්කාර ධර්මයන් ඇති වෙන නැති වෙන දෙයක් බව, අනිත්‍ය දුක්ඛනාත්ම නොවන බව දැකෙන්නේ නැහැය. ඊට විරුද්ධව යමින් නිත්‍ය සුඛාත්ම කොටගත්තා. නිත්‍ය anu මමක් තමයි, සුඛ anu මගේ ආත්මය anu මගේ ආත්මයයි. එනම් යමෙක් නිත්‍ය සුඛාත්ම වශයෙන් පිළිගන්නා තාක් කල් ලොඳ සිතට පාලනයක් තියෙන පුළුවන් ටිකක්. ඒ පාලනය මගින් උඩ සමහර විට යහපත් ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. නමුත් දමනය කරගන්න ඔබට හම් වෙලා නැහැ. ඔහුගේ සිත මම. ඔහු මමත්වයක යටත් මගුගේ මමත්වයක යටත්ව තමයි සියලු කටයුතු කරන්නේ. ඔහු මමත්වයක යටත් වෙලා. ඔහු ලෝභ දේශ මොහයන්ට යටත් වෙලා. ඔහු මායයට යටත් වෙලා. ඔහු මායයට පරාජය වෙලා. ඒ නිසා ඔහු මරුගෙන යනවා. ධමනේ නොසිද්ධත්තු. දැන් එහෙනම් මේ ධමනේ කරගත යුත්තේ අතීතේ හෝ අනාගතේ නොවේ වර්තමාන මොහොතේදීමයි. සති සද්ධා ඊළඟ වශයෙන් ගන්න වෙනවා. සද්ධා කියන එක අමූලික සද්ධාවේදී සාමාන්‍ය නම්මල තුල තියෙන බුදුන් ධම් සම්බුද්ධ කරී පැවතුන සද්ධාව සහ සාතුන් මහන්සල දැක්කම බුදුන් දැක්කා වගේ කියලා අර තමයි ප්‍රකාශවල පවතින අමූලික සද්ධාව. හොඳයි නරක එහෙම නැහැ. නමුත් මේ සියලු සංස්කාරයන් අනිදුක්ඛාත්මයෙන් දැක්කම නැත්තම් මේ අරමුණට මුලා වෙන තැන මුලා නූතන බුදුන් වහන්සේ පැහැදිලි කරගත්තයි කියලා දැක්කම ඔබට බුදුන් වහන්සේ වන්දනා කරන ගාථාවක් මම දැන් පහළ මිටිය. සිංහලෙන් මෙහෙම කියනවා ඉදේශකින් මහත්මේ. මාගේ බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක නොයළුනසේක, නොගැටුනසේක, මුලා නොවනසේක, කනින් ශබ්දාසා නොයළුනසේක, නොගැටුනසේක, මුලා නොවනසේක. අන්න ඇසින් කනින් නාසයෙන් නොගැටුනසේක, නොයළුනසේක, මුලා නොවනසේක. නොගැටි ඇලීම ලෝභ, ගැටීම දේශ, මලීම මුලා වීම මොහ. අපි මේ දැකලා ඇලීම ගැටීම මුලා ඇති කරගන්න ලෝභ දේශ මොහ. එන ලෝභ දේශ මොහ මූලිකට ගත්තා වූ රැස් කරන ජාති වලට ජාති ජරා මරණ තමයි හම්බ වෙන්නේ. මුලා නොමසේ මුලා නොවෙන්නේ කෙසේද? අන්න ඒක තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. අප්‍රමාදෝ මෙන්න මේ தත්ත්වය තේරෙනකොට සිටේ උපදින්න ශ්‍රද්ධාවට අධිගම ශ්‍රද්ධාව කියලා කියනවා. මූලික ශ්‍රද්ධා කියලා කියනවා. මූලයක් මේ ආරම්භණයට ඇති මුලාව දැක්කම හිස්සාර බව දැනගැනීමට ඇති වෙන පැහැදීමක් තියෙනවා. ඒ දෙන්නත් විස්තර කරලා තියෙනවා මූලික ශ්‍රද්ධා කියලා. ඒ සද්ධා එතන උපදින එකම නම් කුසල චෛත්‍යයක්. අකුසලෙන් වෙන්නේමනේ කුසලයේ කියනවා. දැන් සති මම බවට නෙවෙයි. මගේ බවට නෙවෙයි. මගේ ආත්මේ බවට. ඒ මොන සති නෙවෙයි ඒ ප්‍රමාද. මේ හටගන්නා වූ ආරම්මණය ඒ දේවල් හඳුනා ගැනීමට අපට අවශ්‍යයි. පස්සපච්චය වේදනා අවශ්‍යයි. ආයේ පස්ස වේදනා හට ගන්නවා. ඊළඟට තණ්හා. එතනින් එහාට පිට දමණය කරගන්න මාර්ගයේදී තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හා නිරෝධ උපාදාන නිරෝධ ජරාමරණ ශෝක පරිදේ දුක්ඛ දෝනස් උපායාස නිරුජ්ජಂತಿ එළව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධ හොයි. ඔන්න මොකතනද වෙනස් කරන්න තියෙන තැන? තස්සපත්‍ය වේදනා නවත්තන්න බෑ. වේදනාවට අසන් තණ්හාව ශේෂයක් වක්කම් නැති කරන්න ඕන. අල්ලා ගත්තොත් තණ්හාව තණ්හා කළොත් උපාදානයි. උපාදානේ යනු අල්ලා ගැනීම සහ නැවත හට ගැනීම පිටිස්සක් අවකාශ වෙන මාර්ගය උපාදාන පත්‍යය බව. එහෙමනම් ඔය අපේ රටේ කතාබහ කරන වන්දනාමාන දේශනා කරන අනුශාසනා කරන ගමන හැම දිනම තණ්හාව තමයි නැති කරන්න ඕනේ කියලා අපට ඇහිලා තියෙනවා කියලා. හැබැයි තණ්හාව නැති කරන්න තණ්හාව තියෙන තැන හඳුනා ගන්නට වෙනවා. තණ්හාව හය ආකාරකින් හට ගන්නවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොත්තබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ මොහොතට හට ගන්නා වූ තණ්හාව ඒ මොහොතේ නැති කර ගන්නට ඕනේ සිහියෙන් කටයුතු කිරීම තුළින්. එහෙම නැත්නම් නිරෝධ වෙන්නේ පස්සපච්චය වේදනාපච්චය තණ්හා අර මරණයට මගම ආපහු යනවා. එහෙනම් ඔතන විදුනත් ඔතනම මරණය නැති වෙන එක වෙන්නේ. තේරුම් ගන්න ඕන කාරණා. අපිට මේක සැකයක් තියෙනවා නම් තව තැනකින් උපුටා දක්වන්නම්. මාර්ගික සූත්‍රයක් පිටපත්හනේ කියන්නේ සමථය විපස්සනා ප්‍රේරම කාරණා ඇතුළත් කරලා මහ වැඩක් තියෙනවා. නිරෝධ සත්‍යය ප්‍රධාන කරනවානේ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං කිත්තේ සාතන්හාය උපජ්ජමාන උපජ්ජති නිස්මාසෝ නිවිසති. සෝත ලෝකේ රූප පිය රූපං සාත රූපං කිත්තේ සාතන්හාය උපජ්ජමාන උපජ්ජති නිස්මාසෝ නිවිසති. අන්න එසයි කනයි මිහිරි ස්වරූපයෙන් පවතින නම් පවතින්නේ එතනයි තණ්හාව හටගන්නව නම් හටගන්නේ සහ පවතින නම් පවතින්නේ. ප්‍රමාදය තුළයි තණ්හාව හටගන්නේ සහ පවතින්නේ. ඊළඟ වචනයක් තියෙනවා පහීයමානෝ පහීයති. ඇස නෙවෙයි නැති වෙන්නේ, පස්ස නෙවෙයි නැති වෙන්නේ, වේදනා නෙවෙයි නැති වෙන්නේ, නැති වෙන්නේ අර මුලාව. අන්න මාර්ග සත්‍ය. එහෙම නැත්නම් සිත දමනය කරගන්නා වූ මාර්ගය. මෙන්න මේ වර්තමාන මොහොතක කිසියම් ආරම්මණයකට තමන් අසු වෙනවද, ලෝභ දේශ මොහොතෙන් ගැටෙනවද, සැරිලා එක මමත්වෙන් අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යනවද, එතකොට පොදු ප්‍රමාද වූයේ උපසතිපත්තියෙන් කටයුතු කරන්නේ නැහැ. එහෙනම් මොකද්ද එතන අනිත්‍ය කියන්නේ? මම නම් නිත්‍යයි. නේතං මම නේතෝ හමස්මෙන් නේසෝ වත්තා. ඒ මම නොවේ, ඒ මගේ නොවේ, ඒ මගේ ආත්මය නොවේ. මොකද්ද? අර වේදනාව. එහෙම අල්ලගන්න නැත්නම් සිදුවෙන එකට තමයි ඒ නේතං මම නේතෝ හමස්මෙන් නේසෝ වත්තා කියලා කියන්නේ. එහෙනම් එතන සිදුවෙන දැක්ම තමයි සතියෙන් සිහියෙන් දකින අනිත්‍ය. මෙන්න මෙතෙන්ට මේ ඇති වෙන දේ අල්ලගන්න නැත්නම් නැවත තණ්හා අනුසේ වශයෙන් හේතු අවකාශ නොවී නැති වෙන තැනට සිහිය දියුණු කරගන්න එකට තමයි සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ. ඔය මොකවත් තේරුම් ගන්න නැතුව අර මේ පුණ්‍ය පිරිවස් භාවනාවකේදීලා ප්‍රසෝමිලානි තබුමි කියා හිටියට පංචස්කන්ධයාවීතදී මෙරිම වැටෙන්නේ නැහැ. මේ අප්‍රමාදයේ ප්‍රමාදයකට වැටෙන්නේ නැහැ. මෙනිසයි පින්නතුනි අපි කියන්නේ බුදුහසෙන් සබහන් කරලා තියෙන සද්ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍ර සේවනයේ කියන දෙක මූලිකයි කියලා. ඔබ භාවනා කරන්න හරි කවමන හරි කරන්න යනවා නම් සද්ධර්ම ශ්‍රවණයෙන් සහ කල්යාණ මිත්‍රයන් සේවනයෙන් තොර ඔබ විනත් ආකාරයේ යමකට සහ පිළිගොක්කට අහු වෙලා යටි ජරා මරණ පිට හිමි කර ගන්න යනවා මිදීමක් වෙන්නේ නැහැ. ඔබ දන්නවද ඔය පස්සපච්චය වේදනා වේදනා පච්චය සංහා පච්චය උපාදාන බව කියන එක ප්‍රඥා තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. අනුවණින් මෙහි කිරීම හෙවත් නුනුවණින් මෙහි කිරීම. අන්න මෙතෙන්ට නුවණෙන් දෙනවා. අනන්ත සංසාරය ඔක අල්ලන් ආපු නිසා තමයි තවදුරටත් මේ අතීතයෙන් වර්තමානයේ වර්තමානයේ අනාගතයට හේතු තිය යන්නේ. අල්ලා ගන්න නැත්නම් සිදුවෙන දේ අනිත්‍ය කියනවා. ඒ විදිහේ ධර්මතාවයේ තමයි කියන්නේ මේ සම්මම මේ සෝහමස් වෙන ඔය සෝවත්තාහෙවත් අනිත්‍ය දුක්ඛනා. එනිසා පාලනයට යටපත් කිරීමට ක්‍රම තියෙන්න පුළුවන්. පුරු සමය සඳහන් කරන වචන කීපයක්. තදංග විස්කන්ධන සමුච්ඡේද සදංග යනු ඔය තින් පව විපාක විශ්වාස කරලා බලින් තමන්ගේ තියෙන සංවරයේ සතමන්ට තියෙන පිළිගැනීම මූලිකව යටපත් කරගන්න එක. සීවරණයන් යටපත්කට බොහෝ කල් පවතින පුළුවන් විදිහට අධ්‍යානයක් උපදවා ගැනීම විස්කන්ධන. බුදුන් වහන්සේ මේ දෙකම වචන වලට දාලා තිබුණාට ඒ කාර්යත් එහෙම ඊට කොහෙන්ද එහෙම කියන්නේ නැති ඒ ආයත අවශ්‍ය කිව්වෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණය සිදුවන්නේ හෙවත් සිත දමනේ සිදුවන්නේ මේ අප්‍රමාදය තුළ. දැන් බලන්න සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය නිවනටම ගිය. බුදුන් වහන්සේ සිහියෙන් කටයුතු කරගෙන ඇවිල්ලා සසුපාදිසේස උපදීයන් සේස වෙන පරිදි ලෝභ දේශ මෝහ ශේ කළා. දැන් අවුරුදු 35 විහිණන් ලැබේ නිවන නේද? එතනේ නිර්වාණ නිබ්බාන ධාතු කියන්නේ. එතන හිතනින් පස්සේ මුන්නහන්තර ප්‍රඥාත්ම ගෝණේ තපිලෝම පටිච්චසමුප්පාදේ සුතං ඥාන පුද්ගලයා තුළ ප්‍රඥාත්ම අනිසු අනුලෝම පටිච්චසමුප්පාදේ එනිසා ඔහු ඒකතර ජාති ජරා මරණ සෝතම ඉවුරුම කර ගන්නවා. ඒ නිසා ඇති වෙන අනන්ත ගැටුම් වලට මුහුණ දෙන ඇලීම ගැටීම මුලාවට හේතු වෙනවා. මා විශාල දුක්ඛ කන්දයක් සමග අවුලක් ඇති කර ගන්නවා. මේ ලෞකික සැප කියන එකට හොයන්න ගියාම මේ ටික හම්බ වෙනවා. මාළුවාගේ උදාහරණය ගන්න. මාළුවා තමන්ගේ ආහාරයට බඩගින්නට කැමක් හොයන්න ගියාම ඌ දන්නේ නැති නිසා දීපොක්කට අහු වෙනවා. පුතග්ජනයා මේ ආරම්මණය ආස්වාදයේ වශයෙන් අරගෙන මනෝ දීපට විඳින්න ගියාත් මේ පිටපස්සට තව පින්නා වූ මහා විශාල දුක්ඛත් සංගේ සමාදීනවා කියන්නේ. දැන් මෙහෙනම් ආස්වාදයේ ප්‍රතිපද නිහිල් හරියන්නේ නැහැ. ඒ ආදීනෝ පෙනෙනවා නම් දැන් නිස්සරණයම යන්නේ අන්ත වෙනවා. අන් නිස්සරණය තමයි බුදු සරණ දහම් සරණ සංඝ සරණ කියලා කියන්නේ. දැන් අප්පමාදෝ අමතකදං සිහියෙන් කටයුතු කරන්න ඕනේ. සංස්කාරයන් අනිදුක්ඛනාත්ම බව පිළි අරගෙන එසේ දකින්නට උත්සාහ කරන්න වෙනවා. ඉස්කෝලේ යන කාලේ අනිදුක්ඛනාත්මය පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. පුණ්‍යාවි සංඛාරයත් අනිත්‍යයි, අපුණ්‍යාවි සංඛාරයත් අනිත්‍යයි, අනිත්‍යාවි සංඛාරයත් අනිත්‍යයි. නමුත් පුතග්ජනයාට පුණ්‍යා අපුණ්‍යාවි සංඛාරයත් නිත්‍යයි. එනිසා ඔහු අපාය උපදිනවා. පුණ්‍යාවි සංඛාරය නිත්‍යයි. එනිසා ඔහු මිනිසුන් සහ දෙවියන් අතර උපදිනවා. අනිත්‍යාවි සංඛාරය නිත්‍යයි. එනිසා ඔහු රූපය රූපින් බව කර උපදිනවා. ඉදිරියට සමාධියෙන් ඉදිරියට අප්‍රමාදෝ යනුවෙන් බුදුන් වහන්සේ වදාරලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි සියල්ලෙන් මිදෙනවා කියලා. අත්තමස්සා නමියන්ති අන්න බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදේ සම්පූර්ණ කළා. ඉන්පස්සේ නිකනි දුක්ඛනාත් වශයෙන් බලන්න දෙයක් නැහැ බැලෙනවා. පිට ධම්ම මේ දුසුඛේ කියලා වචනයක් කතා කරනවා. දැන් මැරෙන්නේ නැහැ. ඒක ඒක මංගල්‍යයක් වෙන්නේ. ඔය සමහර අය කියන්නේ බුදුහාමුදුරුවෝ මැරුණාම කියලා බුදුහාමුදුරුවෝ මරණ දුක තිබුණායි කියලා. අත්තමත්තා නමියන්ති එනිසා බුදුරජාණන් වහන්සේ වැනි උත්තමෙක් ලොවට පහළ වී උපත මංගල්‍යයක් කළා. සත්‍යදා අත්‍යවෝදේ මංගල්‍යයක් කළා, සමු ගැනීම මංගල්‍යයක් කළා. සැබෑ බුදු සව්වෝ බවට පත් වෙන්න පුළුවන් නම් ඔබට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස යටතේ අද සත්‍ය ධර්මයේ තේරුම් අරන් අද මේ කාරණා කළොත් අද ඔබට මංගල්‍යයක් බවට පත් කරගන්න පුළුවන් නොමියා ඉන්න පුළුවන්. නමුත් ඔබේ ප්‍රමාදී තව ටිකක් තිබේ නම් තව ජීවිතයකට දෙකකට තුනකට මේ ඵලතාවි. නමුත් බුදු දහමේ අවසන් ඉලක්කය සම්පූර්ණ සිගමනය කර ගැනීම හේවත් මේ නමියන්ති කියන තත්ත්වයටපත් වෙනවා. එනිසා සිත දමනය කරගන්නා හැටි කියන එක පිළිබඳව මම වෙනත් මාවතක් ඔස්සේ අරගෙන ඉදින් දමනය වූ නිර්ණති සිතේ තමයි යකා ඉන්නේ. මාරයයි ඉන්නේ. දමනය වෙනකොට ඒ ඔක්කොම පලා යනවා. ඒකයි මාර පරාජය කියලා කියන දමනය වූ සිත. ඉතින් නැවත නැවත සද්ධර්ම ශ්‍රවණය කොට පිළිදු දේවල් තේරුම් ගත්ත කල්යාණ මිත්‍ර සංගය අසන ලබා සතියේ තියෙන තන තේරුම් අරගෙන ප්‍රමාදී සහ අප්‍රමාදී කියන තේරුම් අරගෙන මෙතෙක් කල් සැසරේ ප්‍රමාදෝ බවසා එනිසා ජාති යරා මරණ ශෝක උරුමන බව අප්‍රමාදී ආරම්භ කොට කෙලවර කරන්න පුළුවන් නොවතින් නොමියන බව තේරුම් ගන්නට මේ ගෞතම සාසනය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් මේ ධර්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. ධමනේ උසිටත්තෝ නොමියති. ඔබ හැම දිනකට ඉසේ කරගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ප්‍රඥාව ලැබේවා. අපේ ධර්මානුශාසනාව ඊට උපයෝගී වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මාමින් පෙරට පෙරවන් විග්‍රහ කරමින් විග්‍රහ කළ පරිදි පෙරවන් සරණයි කියමින් මෙතනකින් ධර්මානුශාසනාව අවසන් කරමු ලබනවා. සෑම දිනකටම පෙරවන් සරණයි.